කෙනෙක් දිහා දැක්කාම දකින්න ඕනේ එයාගේ ගතිපැවතුම් ලක්ෂණ මිසක් එයාගේ හඟ ඇඟපසඟ නෙමෙයි. එයාගේ මෙච්චර ගතිගුණ තියෙනවා. මෙයාගේ මේ වගේ ගුණ තියෙනවා. මේ වගේ හොඳ ලක්ෂණ ඇසිරීමක් තියෙනවා. ඒක ආදර්ශයට ගන්නවා. එයා දිහා බලලා අපේ චරිතෙට මොනවාරි එකතු කරගන්නවා. ඒක කරන්නේ අතනින් අඟලක් පේනවා, මෙතනින් අඟල් දෙකක් පේනවා කියලා ඒක බල. ඒක නෙමෙයි බලන්න තියෙන්නේ. ඒවා දැක්කයි කියලා අපි තව තවත් සසර දුක වැඩි කරගෙන ඉපදෙනවනේ. 500ක් ආශ්‍රය කරනකොට එක්කෙනෙකින් එක හොඳක් ගත්තොත් දැන් එයාට හොඳ කීයක් හම්බෙනවද? 500ක් හම්බෙනවා. ಗುಣ 500ක් හම්බෙනවා. ඒ 500ගේ චරිතය එකතු කළාම එයාලමත් එකක් තියෙනවා. 501ක් එයාට තියෙනවා. අපි අසුරු කරන සියලුම කට්ටියගේ හොඳ ගන්න නරකනේ ගන්න. ඒගොල්ලෝ දිහා රාගයෙන් බලලා රාගය වැඩි කරගන්නවා. ඒගොල්ලෝ හොඳට පෝසත් නැහැ. ඒගොල්ලෝ පෝසත් වත්කන් දිහා බලලා ලෝභය වැඩි කරගන්නවා. ඒ කට්ටිය අපට වඩා ඉහළ තැනක ඉන්නවනේ. ඒ කට්ටිය දිහා බලලා ඉරිසියාවෙන් ද්වේෂය වැඩි කරගන්නවා. දැන් අපි නොගත යුතු දේවල් නේ ඔක්කොම අරගෙන තියෙන්නේ. ගත යුතු දේවල් එකක්වත් අරන් අපේ සීයා කියනවා දාදණේ කැසුරු කරන එක වරදක් නෙමෙයි පුතා. දාදණේ කැසුරු කරන එක වරදක්ම නෙමෙයි. හැබැයි ඒ දාදණාගෙන් හොඳ දායක් ගන්න හදක්ස වුණොත් එයාගේ ලොකු වරදක් පේනවා. එයා දඬුවම් ලැබිය යුතු කෙනෙක්. එයාගේ ලොකු වරදක් තියෙනවා. දාදණේ කැසුරු කරලා එයා ඒ දාදණාගෙන් හොඳ දේවල් 10ක් ගත්තා නම් එයා තව 10ක් කැසුරු කර කමක් නැහැ. වරදක් නැහැ කියලා කියනවා. අද අපි මිනිස්සු ආශ්‍රය කරනවා. කලින් සිගරට් බීුවේ නැහැ, දැන් සිගරට් බොනවා පුතා. කලින් අරක බීුවේ නැහැ, දැන් බොනවා. එතකොට දැන් ආශ්‍රය කරනකොට අපිට හොඳ දේවල් නෙමෙයි ඇසුරු වෙලා තියෙන. ඔක්කොම නරක දේවල්. ගෙදර ඉන්න කාලේ, ඉස්කෝලේ යන කාලේ මෙච්චර රාගින් බැලුවේ නැහැ මිනිස්සු. දැන් නිකන් අස් දෙකෙන් කණ්ඩා වගේ බලනවා. දැන් වැඩි වෙලා ප්‍රශ්න. ඒ කාලේ පලි ගත්තේ නැහැ, දැන් පලි ගන්නවා. ඒ කාලේ මෙච්චර මාන්නය තිබුණා, ඉස්කෝලේ ගියේ නැන්නේ, දෙමව්පියනේ වීදන් සල්ලි දුන්නේ. මෙච්චර මාන්න දැන් අතර කීයක් අර අම්මන, දැන් මට ඕන විදිහට ජීවත් වෙන. දැන් මාන්නය වැඩි, ඉතුවක් ආරයි. කාටවත් පාලනයක් නැහැ. ඒ කාලේ මොනම ප්‍රශ්න තිබුණා තායි කැරි කියලා ආයි ගෙදර නම් බට්ටික කන්න. ඇයි ගෙදර ඉන්නේ කන් කන්නේ? දැන් සල්ලි තියන කඩෙන් කාලා හොටලේ බුදිය ගන්නවා. ඇයි? මාන්නේ, උඩඟු, ආංකාරේ, හිතුවක් ආරේ. එහෙනම් ඇසුර ලැබෙන්න එයාගේ යාපත් වෙන ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. ඇසුර ලැබෙන්න පිරීමක් තියෙන්නේ. එයා විනාශය හරහා ගමන් කරනවා. ඒක නිවැරදි කරන්න ඕනේ. කෝටියක් පොතේ තිබුණත්, ලස්ස 25ක් පොලි හම්බුණත්, එයා සාමාන්‍ය ජීවිතය තුළ ඉන්න ඕනේ. අම්මා තාත්තට දෙන්න ඕනේ ගරුත්වය දෙන්න ඕනේ. සහෝදර සහෝදරියන්ට එක සුදුසු විදිහට ජීවත් වෙන්න ඕනේ. පිනක් දාම කරගෙන මිනිසුන්ට පිළිවෙලට සමාජ ජීවත් වෙන්න ඕනේ. ඒ ටික යට නැත්තම් ඒ ධනෙන් වැඩක් නැහැ. ඒ වත්කමෙන් වැඩක් නැහැ. කොලකැලි ටිකක් එකතු වෙනකොට එයාගේ ගතිගුණ පිරියනවනම් ඒ කොලකැලියට කරදරයක්, මාරයක්. යාළුවෝ වැඩි වෙනකොට යට අයියා වැඩි නම් නිකන් පොඩි ප්‍රශ්න වලට මිනිසුන්ට කණ්ඩායම් පිටින් ගිලා ගහලා එනවනම් දැන් යාළුවෝ නිසානේ එයා චණ්ඩිකම් කරන්නේ. යාළුවෝ නැත්තම් ඒව මොකවත් නැහනේ. එහෙනම් යාළුවෝ තමයි යාගේ පිරිහීමේ හේතුව. සල්ලි වැඩි නිසා නම් මිනිස්සු ගණන් ගන්න නැත්තේ. ඒ වත්කම් වැඩි නිසා නම් වැඩිහිටියන්ට ඒ විදිහට අනවශ්‍ය විදිහට කතා කරන්නේ. ඒ මුදල තමයි යාගේ පිරිහීමට හේතුව. රස්සාව තියෙන නිසා නම් මිනිස්සු සමාජය ගණන් ගන්න නැත්තේ, දෙමව්පියෝ ගණන් ගන්න නැත්තේ. රස්සාව තමයි යාගේ පිරිහීමේ හේතුව. පිරිහීමට හේතු කවුරුත් අදලා දීලා නැහැ, අපි හදාගෙන තින්නේ. පරාභව සූත්‍ර අපි හදාගෙන තින්නේ. පිරීමේ හේතු ටික පොඩ්ඩක් බලන්නකෝ අදලා. හොඳ ෆෝන් එකක් තියෙනවා, රුපියල් ලක්ෂයක් විතර වටිනවා. කවුරුත් කතා කරන්නේ කපුටෙක් වතේට කෝල් ගන්න නැහැ. 119 හරි ගහලා කතා කරන මිනිස්සු ඉන්න තැන. අයි, එයාගේ ෆෝන් එක මිනිසුන්ට පේන්න ඕනේ. නිකන් අතේ තියාගෙන ඉන්න බෑනේ. කස්ටමර් කෑයකට ගන්නවා. දාලා නිකන් කතා කරනවා. ඇයි? අරක පේන්න ඕනේ මිනිසුන්ට. එහෙනම් එයාගේ මාන්නේ නඩත්තු කරන්නේ, ඒ උඩඟුකම නඩත්තු කරන්නේ එයාගේ අර අතේ තියෙන ප්ලාස්ටික් කෑල්ලෙන්නම්. එයාගේ පිරීම හේතු ඒ ප්ලාස්ටික් කෑල්ල. සමහර කට්ටියන පරණ ඇඳුමක් ඇඳගෙන බොහොම නියතමානීව ඉන්නවා වාඩි වෙලා. සමහර කට්ටිය ඉන්න රුපියල් 20000ක විතර ටයි කෝට් එකක් ඇඳගත්තාම ඒ මනුස්සයාට පිටිපස්සෙ ඉන්න බෑ. අර වටින ඇඳුමක් නේ යඩ ඉස්සරහට යන්න ඕනේ. හැම තැනම හැමෝටම අතට දෙන්න ඕනේ, කතා කරන්න ඕනේ, නිකන් නිතරම හැඩගැහෙන අයියා. ඇයි? එයාගේ ඇඳුම වටිනාකම. පිරීම හේතු එයාගේ ඇඳුම. අර සාමාන්‍ය ෂර්ට් එකක් රුපියල් 150 ෂර්ට් එකකුයි අර රුපියල් 200ට අර ලොන්ඩරියෙන් ඉල්ලා ගත්ත කලිසමකුයි බාට දෙකුයි දාලා ඉන්න මනුස්සයා කොච්චර නියතමයි. එයා සමාජයට යන ෆොටෝ එකට ඉන්න අය. මේ හැම ෆොටෝ එකටම ඉන්නවා. හැම ෆොටෝ එකටම ඉන්නවා. ඇයි? අර ඇඳුමේ වටිනාකමේ මාන්නයක් ඇවිල්ලා යට. මඟුල් ගෑල් වල ගිහිල්ලා බලන්න වැඩිපුර රඟපාන්නේ පරණේ වැඳගෙන ආපු කට්ටියද වැඩිපුර රඟපාන්නේ ලෙල දෙන්නේ වැඩිපුර හොඳට අලුත් ඒවායි රත්තරන් බඩු දාගත්ත කට්ටියද කියලා. ඒ සෙට් එකට තමයි මාන්නේ තියෙන්නේ. ඒ කියන්නේ එයා පළඳන ඒ සෑම ආභරණයක්ම පිරිහීමට හේතුවක්. එයාගේ වටිනා වස්ත්‍රය පිරිහීමට හේතුවක්. එයාගේ හැඟේ පොත්තේ පාට පිරිහීමට හේතුවක්. සමහර කට්ටි සුදු කට්ටි අර ආඩම්බරයි. ඒගොල්ල සුදුයිලු, ඒගොල්ල ලස්සනයිලු. සෝනට සුදු තමයි ගන්නෙ. සෝන කවදාවත් ආඩම්බර වුන්නේ නැහැ. සුදු රටට ගියාම කළු එකෙක් කියම ඌ ආඩම්බරයි. ඌ කළුයි. අනිත් කට්ටි ඔක්කොම සුදුනේ. ඒතර ඒ වටිනාකම කළු ඒ මනස හරි ආඩම්බරයි. පාටටත් මිනිසුන්ගේ ඒ පිරිීමට හේතු හැදෙනවා. ඉගෙනගෙන වැඩි වුණාම අර ඉගෙනගත්ත නැති කට්ටිය ගණන් ගන්නෑ. පිරිීමට හේතු. ඒ කට්ටිය බාලයි කියලා හිතනවා, මෝඩයි කියලා හිතනවා. ගොවිතැන් කරන්නේ කිසිම අධ්‍යාපනයක් නැහැ. ඒගොල්ලන් අවතක්සේරු කරනවා. නොසලකා හරිනවා. විඩාවටපත් කරනවා. පිරිීමට හේතු. එයාගේ අධ්‍යාපනයේ උපාධියට පිරිීමට හේතු. එයාගේ රස්සාව එයාගේ පිරිීමට හේතු. එයාගේ වාහනේ පිරිීමට හේතු. උදේ ඉඳලා රෑ වෙනකම් මාර්ගයයි වැඩන්නේ නැත්තේ කියලා කල්පනා කරන එක පැත්තකින් තියන්න. මාර්ගයේ කවදරි වැඩෙයි. ඒක පැත්තකින් තියන්න. උදේ ඉඳලා රෑ වෙනකම් මගේ පිරිීමට හේතු ටික මොකද්ද කියලා ගවේෂණය කළා. ඒ පිරිීමට හේතු ටික හදලා බලන්න මාර්ගය නිකන් වැඩෙයි. තල්ලු ස්ටාර්ට් කරන්න ඕනේ නැහැ. ඇයි තල්ලු ස්ටාර්ට් කරන්නේ මාර්ගය වඩන්න? දැන් තල්ලු ස්ටාර්ට් යන්නේ මේ කරන්න හදන්නේ. ඔටෝ එන්ජින් නිකන් ස්ටාර්ට් කරලා නිකන් යයි මේක. පිරිීමේ හේතු ටික වළක්වන පිරිනවනම් කොහොමද මාර්ගය වැඩෙන්නේ? වැඩෙන්න විදියක් නැහැ. ඔළුවෙන් ඉදගෙන වැදුවත් 25ක් විතර කරුණු තියෙන පිරියෙන්න ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඇදගෙන තමයි යන්න වෙන්නේ. පිරිීමේ හේතු එච්චර තියෙනවා. පිරිනිවන් පෑමට හේතුවක් ඔයලා බලන්න උදේ ඉඳලා රෑ වෙනකම් එක හේතුවක්වත් නැහැ. එක හේතුවක්වත් නැහැ. යාළුවෙක් එක්ක කතා කරනකොට පිරිනිවන් පාන්න මම කතා කරපු කරුණ ටික වලන එකක්වත් නැහැ. කෝල් එකක් එනවා කාගෙන් හරි. එයාගෙන් කතා කරනකොට බලන්න කොච්චරම පිරිනිවෙන්න කතා කරන එකක්වත් නැහැ. කෝල් 25ක් ආවත් 25කින් එකක්වත් පිරිනිවෙන්න කතා කරලා නැහැ. 50 දෙනෙක් හම්බුණත් එකක්වත් පිරිනිවන් පාන එකක්වත් ඇසුරු වෙලා නැහැ. ඔක්කොම වෙලා තියෙන්නේ පිරියෙන්න. එහෙනම් කොහොමද කමඨාන ගැන අපි කතා කරන්නේ? කමඨාන ගැන කතා කරන්න අපට සුදුසුකම් නැහැ. කමඨාන වැඩෙන කෙනාටයි සුදුසුකම් තියෙන්නේ කමඨාන ගැන කතා කරන්න. padi වැඩියෙන් ඕනේ කියලා මිනිස්සෙක් කෑ ගන්නවා. ඒ ආයතන අයිතිකාරයව ළඟගලා අනවා කීයක් ඕනේද? රුපියල් 250ක් ඕනේ මට වැඩියෙන්. හරි 250 දෙන්න. මොන අංශෙද වැඩ කරන්නේ? මම තාම වැඩට ආවේ නැහනේ. එතකොට ඔයා මේකේ නැහැ. මම මේක වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඒ වගේ තියෙන්නේ පුතාගේ කතාව. තාම රස්සාව ලැබිලා නැහැ. පත්වීම ලැබිලා නැහැ. padi වැඩි කරලා දෙන්න කියලා ස්ට්‍රයික් කරනවා. එතන ඉතලා රස්සාව ලැබිලා ඉන්නපාය padi වැඩි කිරීම ගැන කතා කරන්නේ. රස්සාව ලැබිලා නැහැ. අදයි මේ වෘත්තීය සමිතිය ස්ට්‍රයික් එකක් කරනවා. මොකද padi වැඩියෙන් ඕනේලු. අදයි යාට තාම මාසික padiක් නැහැ. පත්වීම නැහැ. මාර්ගේ වැඩින කෙනාට තමයි අයිතියක් තියෙන්නේ මාර්ගේ නැවතුනේ අයි කියලා සාකච්ඡා කරන්න. මෙතනින් යට වැඩෙන්නේ නැත්තේ අයි කියලා සාකච්ඡා කරන්න. මාර්ගේ වැඩෙන්නේ නැති කෙනෙක් ඇවිල්ලා මගේ මාර්ගය ඇයිදන්න නැවතුනේ නැවතුනේ කියලා ඇයි කියලා ආන්න බෑගේ මාර්ගය වැඩෙන්නේ නැහනේ. එයා තාම සම්මාට ඇවිල්ලා නැහනේ. මාර්ගයක අඳුරන්නේ නැහනේ. නැවතිච්ච එකක් ගැන එයා කොහොමද කතා කරන්නේ? ඒකට එයාට සුදුසුකම් නැහැ. මාර්ගය පටන් ගන්නෙ කොහොමද කියලා එයා අහන්න ඕනේ. මාර්ගය වඩන්නේ කොහොමද කියලා එයා අහන්න ඕනේ. මාර්ගය හරියටම හරිද කියලා මගේ පුතේජන ස්වභාවය මං අඳුරගන්නේ කොහොමද කියලා එයා අහන්න ඕනේ. එයා ඇසිය යුතු ප්‍රශ්නේ ඒවා. අබැයි ආන්නේ සෝතාපන්න වෙන්නේ නැත්තේයි කියලා. ඒකට එයා ඉස්සල්ලාම ආන්න ඕනේ සෝතාපන්න මාර්ගෙට එන්න ඕනේ කොහොමද කියලා. මාර්ගෙට එන එකක් එයා ආන්නේ. එයා ආන්නේ ඇයි දන්නේ මං සෝතාපන්න වෙන්නේ නැත්තේ? හැබැයි ආන්න ඕනේ ඇයි දන්නේ මං සෝතාපන්න මාර්ගෙට ආවේ නැත්තේ? තමන්ගේ ප්‍රශ්නේ නිවැරදිව දන්නේ. ඒ නිසා උත්තරේ නිවැරදිව ලැබෙන්නේ නැහැ. මාර්ගය හරියට වැඩෙන්න නම් අපේ අවබෝධය අනාගාමි හරියක් දක්වා වැඩිලා ඉදිරියට යන්න නම් පිරිහීමේ හේතු ටික නවත්තන්න ඕනේ. පිරිහීමේ හේතු කියලා කිව්ව පැවැත්මට හේතු. අපේ ජීවිතේ අපි ගොඩාක් පැවැත්මට වැඩ කරනවා. ඒ පැවැත්ම ඔක්කොම නොපැවැත්මට කරන්න ඕනේ. නොපැවැත්මට කරන්න ඕනේ. පාටියකට ගියාම මිනිස්සු සමේ එක එක ඒවා කියනවා නිකන් ලැජ්ජාවටපත් වෙනවා නිකන්. ඒ තන ඉතින් අපේ තත්ත්වය රැකගෙන ඉන්න එපා. ඒ නිසා පොඩ්ඩක් බොනවා. එහෙම ප්‍රතිපත්තිය තියෙන සමහර අය ළඟ. හැබැයි අපායට යනකොට ඒ පාටියේදී අර කට්ටියගේ තත්ත්වය රැකගත්තානේ. ඒ කට්ටියලා දැන් බේරගනින්නත් නැහැ. ගිනි බිලට දැම්මාම වතුර නැතුව කෑ ගන්නකොට වතුර බෝතලයක්ම දෙයි දන්නේ ඒ කට්ටිය. එහෙනම් අපි අපායට යනකොට බේරගන්න ඒ කට්ටිය නැහැ. හැබැයි ඒ කට්ටියගේ සිත් සනසන අපි පස්පව් කරනවානේ. සිල් කඩනවානේ, සුරාව ඇසිරෙනවානේ අපි. පුතුජන ලෝකේ ඒ මිනිසුන්ගේ සිත් සන්තෝෂ කරන්න හදනවා. ඒකෙන් අපි පිරියනවා. ඒකෙන් අපේ සිල් ටික ඔක්කොම අපිරිසිදු වෙනවා. අපිට පීඩ වෙන කිසිම කෙනෙක් නැහැ. ඒ කට්ටිය යහළු වෙලා ඉන්න කැමති නම් යහළු වෙලා හිටියද? අමනාප වෙන්න කැමති නම් අමනාප වෙච්චද? ඒ කට්ටිය ඉතියත් එකයි නැතත් එකයි. මම අපායට යන්නේ නැහැ. මම පන්සිල් කඩන්නේ නැහැ. එහෙම ප්‍රතිපත්තියක් නැහැනේ. යාළුවගේ ඉතරි දෙයි කියලා වරලා මේ සුරාව කඩනවා. ඒ පෙම්වතියගේ ඉතරි දෙයි කියලා වරලා කාමේ වර්ධව ඇසිරෙනවා. ගෙදර කට්ටියට ආර්ථික ප්‍රශ්න තියෙනවායි කියලා බැංකු කඩනවා. අදින්න ආදාන කරනවා. එළවලු බත් කන්න බෑ කියලා සතෙක් ඝාතනය කරලා පානාති පාත කරනවා. දැන් මේ අනිත් අය වෙනුවෙන් මේ ඔක්කොම කරලානේ. අද අපේ ජීවිතයත් ඒක නේද? මනසෙට හඳින්න එකයි, කන්න ටිකයි, ඉන්න තැනයි තිබුණාම ඇති. මොකටද මෙච්චර රැඳවල් දෙකේ මාන්සි වෙන්නේ? පෝසත් වෙන්නේ මෙච්චර ඇයි? මෙච්චර එකතු කරන්නේ ඇයි? අපිටද නෑ? අනාගතය වෙනුවෙන් අපි දන්නේ නැති, අපි ජීවත් වෙනවද නැද්ද, කොයි වෙලේද මැරෙන්නේ මොකවත් දන්නේ නෑ. අර නැති අනාගතය වෙනුවෙන් ජීවත් වෙන අනිත් අයගේ ආපත වෙනුවෙන් එකතු කරනවා. පිරිහීමේ හේතු මේවා. අනාගතය වෙනුවෙන් රැස් කරන කෙනා පිරිහෙනවා. අතීතය ගැන තැවෙන කෙනා ඒත් පිරිහෙනවා. ඉවරවන ඉවරයි එක. ඉවර වෙච්චද ඉවරයි. ඒක ගැන තැවෙන්න අවශ්‍ය නැහැ. අනාගතේ එහෙම දෙයක් නොවෙන්න වර්තමානයේ සිය තියෙන්න ඕනේ. වර්තමානය හදන්නේ අපි. එතකොට අනාගතේට එහෙම එකක් වෙන්නේ නැහැ. අතීතය ගැන දුක් විඳින කෙනා පිරිහීමට හේතු හදනවා. අනාගතය ගැන හිනමවන කෙනා පිරිහීමට හේතු හදනවා. ඒ දෙන්නම භවයේ යනවා. දවසේ පැය 24ම වැඩිපුරම අපි ඉඳලා තියෙන එක්කෝ අතීතේ නැත්නම් අනාගතේ. වර්තමානයේ කෙනෙක් නැහැ. පිරිණිවන් පාන්න තියෙන හේතු වලට වඩා පිරිහීමේ හේතු වැඩි. මතනම තියෙන පිරිහීමේ හේතු. උදේ ඉඳලා අවස් වෙනකම් කරවල වැටෙනකම් එක කාන්තාවක් විරාගයෙන් දැක්කද කියලා ඇහුවනම් අපට අරියට නිර්භීතව කියන්න බෑ. ආවල් තැන ආවලා මං දැක්කයි කියලා එහෙම කියන්න බෑ. හැබැයි රාගින් දැකපු දේවල් 500ක් විතර කියන්න පුළුවන්. එහෙනම් අපි මේ ගිහිල්ලා තින්නේ පිරිණිවන පැත්තටද? පිරියන පැත්තටද? පිරියන පැත්තනේ ගිහිල්ලා තින්නේ. පිරිහිමේ ලකුණු. අපේ පරාභව සූත්‍රය අපි තුලමයි තියෙන්නේ, මේ බඹය තුල තියෙන්නේ. අපේ පිරිහිමේතු අපි හදාගන්නේ. හොඳ ලොකු වාහනයක ලස්ස 200ක 300ක වාහනයක මනසේ යනකොට මේ වගේ වාහනයක් ගන්නම්, මේ වගේ ක්වොලිටි වාහන, එහෙම හිතනවා අපි. ඒ වාහනේ වටිනාකම ලස්සන දකිනවා. ඒ වාහනේ නඩත්තු කරන ටයර් එක ලස්ස පාක්. ටයර් අතර මාරු කරන්න අපි ඉඩම් ඔක්කොම විකුණන්න ඕනේ. එන්ජිමේ දෝෂයක් ආවොත් බෙල්ල වැලදා ගන්න වෙනවා. ඇයි ඒ බිල දැක්කම සීන නැති වෙනවා අපට. නඩත්තු කරන්න බෑ අපට. නමුත් ඒ වගේ වාහන ගන්න තම පිහිනමවන්නේ. අපිට මේකේ යථාර්ථය පේන්නේ. අපි උදේ ඉඳලා රා වෙනකන් ලෝභ දේශ මොහොනේ වඩන්නේ. මනුස්සයෙක් අයියෙන් ගියාම තරහ වෙනවා. බලන්නකො මේ මනුස්සයා ඇඟේ හැප්පෙන්ද කියන්නේ තරහ වෙනවා. ඉමින් ගියාම යන්නේත් නැහැ කියලා ඕන් එක ගාලා අර මනුස්සයා මරන් දදනවා. බලන්න අපි ඉස්සරහා ඉන්න වාහනේ මනුස්සයා යන්නේ නැති වුනාම ඕන් ගාලා මරන් දදනවා. ඇයි තරහ යන්නේ නැහැ මේ මනුස්සයා? අයියෙන් ගියාම මැරෙන් දදනවා මේ මනුස්සයා. මොකද නදිසි ඊයේ ගමන ඊයේ යන්න එපා. අද යන්නේ ඇයි කියලා ඒත් බයින. ඒක මේ මනුස්සයා අයියෙන් ගියත් වැරදි, ඉමින් ගියත් වැරදි. ඒ දෙකම වැරදි නෑ. මම වාහනේ අරගෙන පාරට ආපු එකයි වැරදි. මම යන්න ඕනේ පාරට යක්කු ගස් නගින වෙලාවේ රෑ 12ට එකට. එතකොට මේ ප්‍රශ්න දෙකම නැහැ. කාර්ය බෞල වෙලාවේ මම වාහනේට පාරට දාලා රිමින් යන එකටත් බයිනවා, අයියෙන් යන එකටත් බයිනවා. මමයි පිරියන්නේ. මිනිස්සු පිරියන්නේ නැහැ, මමයි පිරියන්නේ. ඒ දකින්න හැම දේ තුලින්ම මම කෙලස් වඩනවා. ඇයෙන හැම දේ තුලින්ම මම කෙලස් වඩනවා. මේ දුර්වලකම් මං අදා ගන්න නැති නිසා මාර්ගේ වැඩෙන්නේ නැහැ. ඇයි මාර්ගේ වැඩෙන්නේ නැත්තේ? ඕක තමයි හේතු. උදේ ඉඳලා රෑ වෙනකම් මාර්ගය ඇන හිටින්න දේවල් වඩනවා. මාර්ගය ඉදිරියට යන දේවල් එකක්වත් වඩන්නේ නැහැ. එනවා මාර්ගය වැඩෙන්නේ නැත්තේ මාර්ගය වඩන්න නැති නිසා නෙමෙයි. මාර්ගය වැඩෙන දේවල් මොකවත් කරන්නේ නැහැ. ආල් ටික වෙනම මුට්ටි එකයි, පොල් ගෙඩිය වෙනමයි, එළවලු ටික ෆ්‍රිජ් එකේ තියලා බලාගෙන ඉන්නවා. අප්පු ටික අගල බලාගෙන ඉන්නවා. කෑමෙයිද? කීයටවත් එන්නේ. ඒව අරගෙන ඕදලා කරලා ලිපේ තියලා ගින්දර දාලා ඒව උයන්න එපාය. එතකොටයි 11 වෙනකොට කැමෙන්නේ දානශාලාවට. මාර්ගයේ වඩන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ආයතන 6 තුල පුරුදු කරන්න එපා. එතකොටනේ මාර්ගය වැඩෙන්නේ. උදේ ඉඳලා රැ වෙනකම් අනාර්ය අෂ්ටාංගික මාර්ගය තුල ආයතන 6ම පෝෂණය වෙනවා නම් මාර්ගය වැඩෙන්නේ නැති ඇයි කියලා මපින් වල හරියන්නේ ඒක කන්නඩින් තමන්ගෙන් ආන්නුනේ ප්‍රශ්නේ. වැඩෙන්නේ නැත්තේ නිසා. දිට්ඨියෙන් ඒක වැඩෙන්නේ නැහැ. ඇයි අලෝබද්දේ සමෝහයෙන් දකින්න දන්නේ නැහැ. සෝතෙන් වැඩෙන්නේ ඇයි අලෝබද්දේ සමෝහ වලින් සවන් දෙන්න දන්නේ නැහැ. වාචාවෙන් වැඩෙන්නේ ඇයි අලෝබද්දේ සමෝහයෙන් කතා කරන්න දන්නේ නැහැ. කම්මන්තෙන් වැඩෙන්නේ ඇයි අලෝබද්දේ සමෝහයෙන් ඇසිරෙන්න දන්නේ නැහැ. සියෙන් වැඩෙන්නේ නැහැ, සතියෙන් වැඩෙන්නේ නැහැ, සිතෙන් වැඩෙන්නේ ඇයි අලෝබද්දේ සමෝහ වලින් සිතන්න දන්නේ නැහැ. මේක තමයි හේතුව. මේ විදිහට හිතනවා නම් මේ විදිහට දකින්නවා නම් මේ විදිහට සවන් දෙනවා නම් මේ විදිහට සමාජ ජීවත් වෙනවා නම් එයා දැන් එයාට තියෙන ප්‍රශ්නේ ආයි ආයලා යන ස්වාමීන් වහන්සේ මේ මාර්ගයෙන් නොවැඩෙන වෙලාව දැනගන්නේ කොහොමද? ඇයි? බෑ 24 මේක වැඩෙනවනේ. මට දැන් ඕනේ මේක මේ නොවැඩෙන වෙලාව දැනගන්න. හරියටම හරි. එයා හරියටම මේ මාර්ගය යනවා. ඒ කියන්නේ පැය 24 තුලම වැඩෙන වෙලාව අපි දන්නේ නැහැ කියලා කියන්නේ වැඩෙන්නේ නැහැ කියන එකනේ. හරියට වඩන ශ්‍රාවකයාට තියෙන ප්‍රශ්නය වැඩෙන්නේ නැති එක නෙමෙයි. වැඩෙන ප්‍රශ්නය යාට තියෙන්නේ. ඒ නිසා බන්න උදිත් වැඩෙනවා, දවලුත් වැඩෙනවා, නිින්දත් වැඩෙනවා. එන වැඩෙන්නේ නැති කො එයාට හොයා ගන්න බෑ. ප්‍රතිසතයෙන් යාගේ මාර්ගය වැඩෙන ප්‍රතිසතය වැඩි. ඒ නිසා සතර ඉරියව්වෙන් යා එක වඩනවා. හැබැයි අපේ සතර ඉරියව්ව වැඩෙන්නේ නැහැ. ඒ නිසා තමයි මාර්ගය වැඩෙන්නේ නැහැ කියන එක හොඳටම තේරෙන්නේ. වැඩෙන කෙනාට තේරෙන්නේ මාර්ගය හැම මොහොතෙම වැඩෙනවා. වැඩෙන්නේ නැති මොහොතයට තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න බෑ. අනිත් පැත්ත ස්වාමීන් වහන්සේ නමක් හම්බෙලා ප්‍රශ්නේ කියලා උත්තරේ ගන්න ඕනේ කියන එක ශ්‍රේෂ්ඨයි අදහස. මාව මං හම්බෙලා මේ ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද කියලා මගෙන් මං අහගන්න ඕනේ. එහෙම කවදාද ප්‍රතිපත්තියක් ඇදුවද? මම එහෙම හදන්නේ ප්‍රතිපත්ති. මම තපෝවනවල ඉන්නකොට කාගෙන්වත් ප්‍රශ්න අහන්න මගේ ගුරුවරයාගෙන් අහන්නෙත් නෑ. මාව මං හම්බෙලා මගෙන් මං ප්‍රශ්න අහනවා. මේකට හේතුව මොකද්ද? ඒතකොට මගෙන්ම මට උත්තර ලැබෙනවා. ආවල් අඩුපාඩු, ආවල් දුර්වලකම් නිසා මේක ඇදෙනේ. හරි, ඊට පස්සේ මම ඒක කරන්නේ ප්‍රතිපත්තියක් අදනවා. ප්‍රතිපත්ති මේ පූජාවක්. ඊට පස්සේ මම මේක කරන්නේ අදිස්ථාන කරනවා. එතනින් පස්සේ ඒක නොකර වැළකෙනවා. ප්‍රශ්න විසඳෙනවා. ඇයි මට රාගය හැදෙන්නේ? රාගෙන් දකින්න නිසා. විරාගෙන් දැක්කම රාගයක් එනවද? එහෙනම් රාගෙන් දකින්න එක යා නවත්තන්නේ. රාගය එන එක නවත්තන්න කියලා කියනවා. ඉතලයා රාගෙන් දකින්න එක නවත්තන්න එපාය. රාගය ඇවිස්සෙනවා මට නිතරම. රාගයේ නිතරම මගේ දැනෙනවා. රාගෙන් සිතන නිසා. රාගික දේවල් සිතන එක නවත්තන්නේ. රාගය ඇඟෙනවලු ඒක නවත්තන එක කොහොමද නවත්තන්නේ? එයාගේ අඩුව එයා දන්නවා. කොතනින්ද මේක පටන් ගන්න කියලාත් එයා දන්නවා. ඒ නිර්මාණය වෙන ක්‍රමවේදය, සමීකරණය දන්නවා. අදාගන්නේ. උත්තරේ පැහැදිලිද?